පැල්පතේමා අඳුරේ විලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇතවෙන්නේ කවදත් ඔබයි ආදරේ මට ලන්වි මාගේ සිතේ සැනසුමක් ඇතිවේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නැගෙන මගේ පැල්පතේ මා අඳුරේ විලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ ඔබගේ කතා රස කතා අද වාගේ සිහිවේලයි සැනසුමයි එය මාගේ සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුණොත් වාසනාත ගන්නම් මගේ පැල්පතේමා අඳුරේ විලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ අඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ මොහොත

hasreli ubi kanduleli matdak purudui ubi udu has ubi ad has mat puru purudui sirura pura divayanale suvanda supurudui සනාමමි ඔබේ නාමය සදා පිරිතුරුයි මෑණියනි අද සෙවන ගිනේන නිවන ඔබ තමා මාලයිහි සුව මිහිර මවන පහන ඔබ තමා ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබේ දෙපාය අසල වඳිමි දන නමා වඳිමි දන නමා වඳිමි දන නමා වඳිමි දන නමා Thank you. සැලසු රන් මැණිකි සැරසු පති කුලයේ කුමරා ඇය කැන්දා යන මාල හත බැඳුනා රස වීදු කතා ඇසුනා මුව කොල සිතා හිතුනා රන්දුනු කී මලසි රන් මැණි කී සැරසි පති කුලයේ කුමරා ඇය කැන්දා යනවා මේරුතියුවුන් නලනා අද දීගු ගමන්යනවා රන්දුනුකී මලසි රන්මැණිකී සැරසි පතිකුලයේ කුමරා ඇය කැන්දා යන ඇති ගිරේ ඉරක් උදා කරලා මුණමත කයි මම හිමි සිහි කරලා දිලුම් මල් පිපුණු දෙවට දිගේ කාසල් විය කාලේ මල් වගේ සිනාසුණු පිල්ලන් කා මතකයි මගේ බාලේ ප්‍රකට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි සිහින ලොවක් තුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින

ඉරුණු වේලාවි අඳුන පුරා අමරස දැවිලා ඉඳුණු සෙනෙ කඳුලලි පාවිලා සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නමනවා අපි දුකත් විඳිනවා සමහරු සැපත් විඳිනවා ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැනේ මන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැනේ අදිනවා දෙලිත් කැපෙනවා ඒ වට බෙහෙත් තියෙනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ ඉරයි හතයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ එවන් මිනිස් හැඟුම් නිසානේ ඉරයි හතයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ එවන් මිනිස් හැඟුම් නිසානේ පරවී යන්නේ දැස පවන් මිනි මල් කැකුළු ලෝකේ පිපි සුවඳ දෙන කාලයට පෙර ඇයි පරවී යන්නේ. Ruvihi

වෙන් වෙමු සඳුගීරයේදී යලි හමු වෙමු යලි හමු වෙමු අපි වෙන් වෙමු සඳුගීරයේදී යලි හමු වෙමු යලි හමු වෙමු සැකයේ විලීලා උදයේ හවා රැකවල් නැගී අප වටා වෙන් වෙමු සඳුගීරයේදී යලි හමු වෙමු යලි හමු වෙමු අඳුරේ විලි රය සීතලේ සිහිනේ උදා බුලුවේ මුමුණාසිනා සිහිනු ඉරුගේ ගුවේදී අපි වෙන් වෙමු සඳුගීරයේදී යලි හමු වෙමු යලි හමු වෙමු ඉරුගේ ගුවේදී අපි වෙන් වෙමු සඳුගීරයේදී යලි හමු වෙමු යලි හමු වෙමු සාමිනේ කොහොමද මේ විනේ වුනේ කරුණාව දකුවලා විසඳනු මෙන්න මේ පැනේ ආනන්ද වූසිතු අමුණාලන්න ගායනා කාරණා තවත් මසිතට දෙන්න සාමිනේ දෙන්න සාමිනේ දෙන්න සාමිනේ කාරණා තවත් මසිතට දෙන්න සාමිනේ හරෝහරා හරෝහරා යම් දෙයක් තම උත්සාහයෙන් කළා තවත් එක්කෙනෙක් එය සොරකම් කළා බලා තැනක් කොනක් කිසිවක් නැති අය සොයා බලා දෙන්න සාමිනේ ඔවුනට දෙන්න කාරණා දෙන්න කාරණා දෙන්න කාරණා දෙන්න සාමිනේ ඔවුනට දෙන්න කාරණා හරෝහරා හරෝහරා හරෝහරා හරෝ හරා ජාතියයි රටයි රැක දෙන කන්දසාමිනේ සන්තෝෂයයි දුකයි ඔබ නම් කන්දසාමිනේ සාමයෙන් සැපෙන් ජීවත් වෙන්න සාමිනේ මේ පැතුම් අපේ සපුරා දෙන්න සාමිනේ දෙන්න සාමිනේ දෙන්න සාමිනේ මේ පැතුම් අපේ සපුරා දෙන්න සාමිනේ හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා thank you. වගේ රැයි තරුයි වගේ මලයි පෙටි වගේ අපි සිනේ අගේ මාඔබේ රුසිරි ආදරෙ දකින්නේ මේ සැනින් මිලාන වීනුයේ ජීවිතක් වගේ අපගේ ආදරේ වාසනා මමයි ජීවයේ මාඔබේ රුසිරි ආදරෙන් දකින්නේ මේ මාඔබේ ආදරේ මා හදේ දකින්නේ මේ ඉරුයි සඳුයි වගේ රැයි තරුයි වගේ මලයි පෙටි වගේ අපේ සිනේ අගේ මාඔබේ සදා සිතමි සැනසෙමි ඔබ ගැන அப்ப අපි ජීවිතේ අතරමං කළා මාගදී අපි ජීවිතේ දහවලේ සිහිනයක් කළා මරදානි පැරණි සිනමාවලේ නාමයෙන් අපව ඈත ඈත ඈත ඈත ලොවකට කොන් කළා ජීගය රඟුමන් රඟා ලොවට පෙන්නලා Thank you. කවදා මොකක් වුණේ කියා මා දන්නේ නැ සිතා ගන්න බෑ තරම්ම ලස්සනයි ඔයා නාමලක් වගේ කිපි ඔයා දැක්කදා මොකක් වුණේ කියා මා දන්නේ නැ සිතා ගන්න බෑ තරම්ම ලස්සනයි ඔයා බැඳෙන්න ආදරේ අපි ලංවීලා දෙන්න සැඟවීලා උන්නේ කවුරුත් නෑ දන්නේ නාමලක් වගේ පිටි ඔයා දැක්කදා මොකක් වුණේ කියා මා දන්නේ නෑ සිතා ගන්න බෑ තරම්ම ලස්සන සිතුම් පිපි බැඳෙන්න ආදරේ අපි ඔබ කොහෙද ඉන්නේ ලිපි නය නැදන්නේ කොහොමද දැනගන්නේ නාමලක් වගේ පිපි ඔයා දැක්කදා මොකක් වුණේ කියා මා දන්නේ නැ සිතා ගන්න බෑ ඒ තරම්ම ලස්සනයි ඔයා ගීටි ඔයා දැක්කදා මොකක් වුණේ කියා මා දන්නේ නැ සිතා ගන්න බෑ තරම්ම ලස්සනයි ඔයා සේ සඳ තනි වී බබලා මහ මග මත වැටිලා තිමිලා අහසේ සඳ තනි වී බබලා මහ මග මත වැටිලා තිමිලා ගනඳුර මැද එළියක් ඇත ගනඳුර මැද එළියක් ඇත කිවිරකු මැද මහ මග ඇත කිවිරකු මැද මහ මග ඇත නිදිබර නෙත් දෙක නිදිබර නෙත් දෙක දියෙන් තෙමා මිනිතු කිනිහඬ සවන් යොමා ගව කුරහඬ මේ මහරය ගව කුරහඬ මහරය කපා දමා ගැලප දෙවි තව ගමක් යොමා